කළුකොඩි ඔසවන්න තරම් තත්ත්වයක් ලංකාවේ ඇති වෙලා නැහැ. බොහොම පැහැදිලිව අපිට විවිධ ප්‍රශ්න එන්න පුළුවන්, අර්බුදෙ එන්න පුළුවන් රජය ක්‍රියාත්මක කරන යනකොට. නමුත් ප්‍රජාතන්ත්‍රවාදීව අපි දන්නවා වෙනදා කැබිනට් මණ්ඩලයේ ඇති වුණ සාකච්ඡා නැත්තම් ඉඩහසර නිදහසේ කතා කරන්න තිබිච්ච අයිතිවාසිකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ නායකයාටත් බයින්න පුළුවන්කම හැකියාව තියෙන වාතාවරණයක්, නායකත්වය පිළිගන්නේ නැහැ කියලා බයින්න පුළුවන් හැකියාවක් මේවත් මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇවිල්ලා තියෙනවා. ඒකේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රම එක ප්‍රමාණයක් තිබෙනවා. කිසිම වෙලාවක අපි සූදානම් නැහැ සුද්දන්ට මේ රටේ අධිකරණ හසුරවන්න දෙන්න. නමුත් මම කියන්න කැමති කළුකොඩි උසවන්න තරම් මේ රට විනාශ වෙලා නැහැ.